ඉඩක් පවත්තියන් පන මරණ කාලාදීසු පංචවාරණයද. මරණා සන්න කාලයේදී අර්වේගය මඳව පරත්නා බැවින් ඒ මරණාසන්න කාලය පමණක් නෙවෙයි අර දියේ ගිරුණු කාලය විපද්දු කාලය ආදී උදඳු වේග මන්දතාව ඇති කාලයන්ගෙදී පංචවාර මේව පස්වරක් මය කියලා ගත්තා. භගවතෝපන යමක පාතිහාරිය කාලාදීසු ලෞකප්පවත්තියන් චත්තාරි පංචවා පච්චවෙක්කන චිත්තාන් භවන්ති කිති වදන් භාග්‍යවතුන් වහන්සේට වනාහි යමක ප්‍රාතිහාරිය පාන කාල ආදීදී වේගය ශීඝ්‍රව පවත්නා බැවින් චත්තාරි පංචවා සතරක් හෝ පහක් පච්චවෙක්කන චිත්තාන් පච්චවෙක්කා ජවන්ති ඇතිවෙත්යයි වදන්ති කියේ අර්ථකථාචාර්යවරයෝ කියක්කේ. ඒ හරිය අපේ පසුගිය දිනෙහි කිවා. ඊළඟට ඒ ජවන නියමෙහි ජවන නියමයේ පිළිබඳ පාඩමෙහි තවත් වෙනවා. ආදි කම්මිකස්ස පන පතන කප්පනායන් මහද්ගත ජවනාමි අභිඤ්ඤා ජවනාමි ච සබ්බදාපි ඒකවරමේව ජවන්ති තතෝ පරං භවංග පාපෝ. ආදි කර්මිකයා කියන්නේ එක එක ධ්‍යානයක් පිළිබඳව ඒ ධ්‍යානය පළමුවෙන්ම උපදවන්නට ඒ භාවනා කරන යෝග කර්මෙහි යෙදෙන තැනත්තා. ප්‍රථම ධ්‍යානය උපදවා ගැනීම සඳහා භාවනාවෙහි යෙදෙන තැනත්තා ප්‍රථම ධ්‍යානය පිළිබඳ ආදි කර්මිකයා. ඒ යම් විටක ඒ තැනත්තාට ප්‍රථම ධ්‍යානය ලැබෙනවා නම් ඒ පළමු වරට ප්‍රථම ධ්‍යානය ලැබෙන අවස්ථාවේදී එතන ඒ ප්‍රථම ධ්‍යානය පිළිබඳව ආදි කර්මික මුලින්ම එය උපදවන තැනැත්තයි. අනේ ආදි කර්මිකයාට පළමුවෙන්ම උපදනා වූ අර්පණා ජවනය මේ මහත්ගත අර්පණා ජවනය එක වරක්මයි උපදින. දැන් අපි ඒක චිත්තදීතිවලදී අර්පණා ජවන් පිළිබඳ චිත්තදීතිවලදී ආදි කර්මික ධ්‍යාන දීතිය කියන මෙහිදී දැනගත්තා. ආදි කර්මික ධ්‍යාන දීතියේදී ඒ චිත්ත වීතිය ප්‍රස්තාර කරන්නේ භවංගයේ කලණේ උපච්ඡේදය මනෝද්වාරා වජ්ජනය පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ ධ්‍යාන. ධ්‍යාන සිත එකවරයි දක්වන්නේ. ඊළඟට භවංගය. අර ඒ ආදි කර්මිකයාට තමා පළමුවෙන් ඒ උපදවන ධ්‍යාන සිත ලැබෙන්නේ එකම වරයි. ඒකයි ආදි කම්මිකස්ස පන පතම කප්පනායන් මහග්ගත ජවනානි අභිඤ්ඤා ජවනානි ච සබ්බදාපි ඒකවරමින්ද ගවන් කිරුමි පාඨයෙන් අර මහග්ගත ජවන් කියන එකට ඒ ඇතුළත් කරනවා. එතකොට මහග්ගත ජවන් කියන මේ ප්‍රථම ධ්‍යාන ආදී රූප ධ්‍යාන පහ අරූප ධ්‍යාන හතර කියන මේවාින් යමක් පළමු වරම උපදවනවා නම් යනි ඒ තැනත්තා ඒ ධ්‍යානය පිළිබඳ ආදි කර්මික. අනේ ආදි කර්මිකයාට පළමුවෙන්ම ලැබෙන මහග්ගත ජවනය එකවරමයි උපදින. ඊට පස්සේ ඒ තැනත්තා තමන් උපදවන ලද ඒ ධ්‍යානයට නැවත නැවත සමවදින. ඒ නැවත නැවත සමවැදීමේ ඇතිවන්නා වූ චිත්ත වීතිය තමයි සමාපජ්ජන වීතිය කියලා කියනවා. ඒ සමාපජ්ජන වීතිවලදී නම් ඒ ධ්‍යාන ජවනය මහග්ගත ජවනය බොහෝ වාර ගණනක් උපදී. ඒ තමන් ඒ පුරුදු කර තිබෙන කර්මත ඒ ධ්‍යානින් පිටුව සිටින්නට කැමති වෙන කර්මත ඒ ධ්‍යානින් නැගිටීමට කැමති වන්නේ යම් අවස්ථාවක නම් ඒ අවස්ථාව වෙනතුරු ඒ ධ්‍යාන සිතම නැවත උපදවමින් සිටිනවා. ඒ නිසායි ඒ සමාපජ්ජන වීතියේදී ධ්‍යාන ජවනය ඒ මහග්ගත ජවනය නැත්නම් අර්පණා ජවනය මෙතෙක් වාර ගණනක් උපදිනවායි කියලා එහෙම නියමයක් දක්වන්නේ නැහැ. බුදුරජාණන් ආදි කර්මිකයාට ප්‍රථම ඵලමයෙන් තමන් උපදවන ඒ ධ්‍යානය එකවරයි ලැබෙන්නේ. ඒ ධ්‍යාන එතකොට ධ්‍යාන නවයක් තිබෙනවා රූප ධ්‍යාන පහයි අරූප ධ්‍යාන හතරයි කියලා. ඒ එක එකක් පළමු වරට උපදවන විට ඒ තැනත්තා ඒ ධ්‍යානය පිළිබඳ ආදි කර්මිකයා ඔහුට ඒ චිත්ත වීතිහි ධ්‍යාන සිත ලැබෙන්නේ එකවරයි. ආදි කම්මිකස්ස පන පතනකක් පනායන් ඒකවරමේව කියන්නේ ඒක. ඊළඟට එන්නේ අභිඥා ජවනය. අභිඥා ජවනයත් අපි ඉගෙන ගත්ත අභිඥා දීති ගැන කතා කරද්දී එහිදී අභිඥා වීතියේ අභිඥා සිත ලැබෙන්නේ එකවරක්. අභිඥා සිත වශයෙන් අප ඉගෙන ගත්තේ සිද්දක අභිඥා කෘත්‍යෙන් නැත්නම් අභිඥා සිත් වශයෙන් ලැබෙන. ඒ පංචමධ්‍යාන කුසල සිතක් පංචමධ්‍යාන ක්‍රියාවක්. ඒ පංචමධ්‍යාන කුසල සිත ප්‍රත්‍යඥයන්ට හා සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඒ සෛක්ෂ පුද්ගලයන්ට ලැබෙන විට අභිඥා කෘත්‍යෙන් උපදින්නේ පංචමධ්‍යාන කුසල. රහතන් වහන්සේට නම් ඒ අභිඥා කෘත්‍යෙන් උපදනා වූ සිත පංචමධ්‍යාන ක්‍රියාස්. ඒ කාහත හරි යම් අභිඥාවක් උපදවන විට ඉතින් පිළිබඳ අප ඉගෙනගෙන තිබෙනානේ අර පරිකර්ම පාදක ධ්‍යාන වීතිය පරිකර්ම වීතිය අභිඥා පාදක ධ්‍යාන වීතිය අභිඥා වීතිය කියලා එහෙම ඉගෙන ගත්තේ අනේ අභිඥා වීතියේදී ඒ ධ්‍යාන යන නැත්නම් පංචම ධ්‍යානය අභිඥා වශයෙන් ලැබෙන්නේ ඒක කියන්නේ අභිඥා කුසල්සිත එහෙම නැත්නම් අභිඥා ක්‍රියාසිත ඒ අභිඥා කුසල්සිත හෝ අභිඥා ක්‍රියාසිත ලැබෙන්නේ එකවරයි එකවරයි ඊට පස්සේ භවංගයට සිත වැටේ. ඊළඟට එන්නේ චත්තාරෝපණ මග්ගුප්පාද සතර මාර්ගය යන් උපදවන විට ඒ කියන්නේ අපි දන්නවා මාර්ග සිත් කියන්නේ හතරයි. සෝතාපට්ටි මග්ග සිත්, සකදාගාමි මග්ග සිත්, අනාගාමි මග්ග සිත්, අරහත් මග්ග සිත්. ඉතින් මාර්ග චිත්තෝත්පාද කියන විට මාර්ග චිත්තෝත්පාදය කියන්නේ මාර්ග සිත හා ඒ සමගයෙන් චෛතසික. ඒ සියල්ලම එකතු කොට කියන්නේ චිත්තෝත්පාදයට. ඒ මාර්ග චිත්තෝත්පාද සතරක් තිබෙනවා. ඒවයි කත්තාරෝපණ මග්ගුප්පාද. සෝතාපට්ටි මග්ග චිත්ත සකදාගාමි මග්ග චිත්ත අනාගාමි මග්ග චිත්ත අරහත් මග්ග චිත්ත. ඒවා ඒක චිත්තක්ෂණික. එක චිත්තක්ෂණයක පැවැත්මකුයි ඒ වාස තිබෙන. එක චිත්තක්ෂණයයි මාර්ග සිත් සතර පවත්න. එක චිත්තක්ෂණය කියන එක අපි දන්නවනේ සිතේ යම් සිතක ආයු කාලයක් වෙනා නම් ඒකටයි අපි කියන්නේ චිත්තක්ෂණයක. ඒක මාර්ග සිතේ කියන එක කාහත ලැබitam ඒ ලැබෙන විට එකම වරයි එක මාර්ග සිතක් ලැබෙන. දෙවරක් ලැබෙන්නේ නැහැ. මොකද මේ මාර්ග සිතෙන් කල යුතු වැඩ කොටස මාර්ගසිතේ උපාදිතී බංග කියන ඒ ක්ෂණත්‍රය තුලදී සම්පූර්ණයෙන්ම සිදු වෙනවා. මේ මාර්ගසිතෙන් කරන කෘත්‍ය හැටියට දක්වන අර පරිඥා කෘත්‍ය, වහාන කෘත්‍ය, සච්චිකා කෘත්‍ය, භාවනා කෘත්‍ය කියන ඒ කෘත්‍ය සතරම එකවර සිදු වෙනවා. දුක පිළිසිඳ දැනගන්න සමුදය දුරු කිරීම අත්‍යීම හා මාර්ගය වැඩිම කිය. ඒ මාර්ගසිතින් කළ හැකි වැඩක් දේ නම් ඒ සම්පූර්ණයෙන්ම ඉටු කොටයි ඒ මාර්ගසිත නිරුද්ධ වන. ඒ නිසා ඒ මාර්ගසිත නැවත වරක් උපදින්නේ නැහැ. මේ ජීවිතයේදී පමණක් නෙවේ. ඒ මාර්ගසිත උපදවන ලද ජීවිතයේදී පමණක් නෙවේ. සසර ඊට පසු නම් ආත්ම භාව ගණනක හෝ උපදිතත් ඒ මාර්ගසිතම නම් උපදින්නේ නැහැ. ඒ මාර්ගසිත ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති කියන්නේ මාර්ගසිතින් කරන වැඩ ටික ඉවරයි. ඒ කරන්නට පිට. ඵලසිත ලැබෙනවා. ඵලසිත ලැබෙන්නේ දැන් මාර්ගසිත ඒ පළමු වරට නම් මාර්ගයක් උපදවන තැනත්තා. අපි ගනිමු ප්‍රත්‍යඥී කුයි භාවනා කරලා තමන්ගේ සිතේ නැත්තම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන ඒ ප්‍රතිපදාව දිනු කරලා ඒ මාර්ගය හා සම්ප්‍රයුක්ත සිත නිර්වාණය අරමුණු කරමින් උපදින අවස්ථාවක් වෙනවා. අන්න ඒ අවස්ථාව තමයි මාර්ගසිත උපදින අවස්ථාව කියන්නේ. ඒ අවස්ථාවේදී මාර්ගසිත ඇති වෙනකොටම ඒ මාර්ගසිතින් නිවන අරමුණු කිරීමක් ඒ මාර්ගසිත නිසා මාර්ගසිතින් ප්‍රහාණය කරන යම් සමුදයක් වෙනම් ඒ ප්‍රහාණයක් මාර්ගසිතෙන් දැනගන්නා ඒ පිරිසිඳ ගන්නා දුක්ඛ සත්‍ය පිරිසිඳ ගැනීමක් මාර්ගසිතෙහි ලැබෙන ඒ ආර්ය මාර්ගය වැඩි නේ කියන ඒ කෘත්‍යයක් කියන මේ කෘත්‍ය සතරම එකවර සිදුවේ. ඒ සිදු කොටයි අර කායස්සු ධම්මා ජයිතා භවಂತಿ කිය ධර්ම තුනක් දුරු කර. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමා. එයා නැති කර. ඉතින් නැවතත් ඒ සෝවාන් මාර්ගසිත උපදිනවා නම් එය උපදින්නට ඕන මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් කියන ඒවා ප්‍රහාණය කරන්න. නමුත් ප්‍රහාණය කරන්නට ඒවයි දැන් නැහැ. එනිසායි මාර්ගසිත ඊට පස්සේ කවදාවත් උපදින්නේ නැහැ. ඒක උපදින්නේ නැහැ. සෝවාන් මාර්ගසිත එකවරමයි ලැබෙන්නේ. ඒ වගේමයි සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගසිත හතර. ඒවයි කල යුතු වැඩ ටික ඒ එක අවස්ථාවේදීම කරන. සෝවාන් මාර්ගයට පැමිණ තැනැත්තාට මාර්ගසිතට අනුකූලව මේ චිත්ත වීතිෙහි සුදුසු පරිදි ඵලසිත දෙවරක් හෝ තුන්වරක් ලැබෙනවා. අප ඉගෙන ගත්තා ඵලසිත දෙවරක් ලැබෙන්නේ මන්ද ප්‍රඥාදි වශයෙන්, තුන්වරක් ලැබෙනවා තිවුණු චිත්ත ප්‍රඥාදි වශයෙන්. මන්ද ප්‍රඥාට අර උපචාර සමාධි ජවන් වශයෙන් ලැබෙන ඒ අනුලෝම අනුලෝම සිත් ඒවයි පරිකරණ උපචාර අනුලෝම ගෝත්‍ර භූතල දක්වන්නේ. ඒවත් හතරවරයි. තිවුණු නොවන ඇති එක්කෙනාට තුන්වරයි ඒව ලැබෙන්නේ. අනු පරිකරණය නැතිව උපචාර අනුලෝම ගෝත්‍ර. ඊට අනතුරුව මාර්ගසිත ලැබී ඊට පස්සේ ඵලසිත ලැබේ. අර අනුලෝම සිත් උපචාර සමාධි ගවන් වශයෙන් ලැබුණේ අනුලෝම සිත් සතරක් උපන්නනම් මාර්ගසිතට අනතුරුව ඵලසිත ලැබෙන්නේ දෙකයි. තුනක් උපන්නනම් මාර්ගසිතට අනතුරුව ඵලසිත ලැබෙනවා තුනක්. ඒකයි මෙතන කියන්නේ චත්තාරෝපණ මග්ගුප්පාදා ඒක චිත්තක්ෂණික සතර මාර්ග චිත්තෝත්පාදය ඒක චිත්තක්ෂණිකය. ඒක චිත්තක්ෂණයක යක්මයි ඒවා පවත්. ඊට පස්සේ මාර්ග සිත් ලැබෙන්නේ නැහැ. සතෝ පර ඊට පසුව දේ තීරි ඵල චිත්තානි යතරහං පච්චමි. දෙක තුන ඵල සිත් සුදුසු පරිදි උපදී. ඒ සුදුසු පරිදි තමයි අප කීවේ අනුලෝම සිත් නැත්නම් උපචාර සමාධි ජවන් වශයෙන් ලැබෙන සිත් පරිකාර උපචාර අනුලෝම ගෝත්‍ර භූ වශයෙන් සතරක් වුණ නම් මාර්ග සිතට අනුතුරුව ඵලසිත දෙවරයි. පරිකාරණය හැර උපචාර අනුලෝම ගෝත්‍ර භූ වශයෙන් ඒ සිත් තුනක් වුණ නම් මාර්ග සිතට අනුතුරුව ඵලසිත තුන්වරක්. අර ඒ සමාධි ජවනයන්ගේ අඩු වැඩි වීමට හේතුව දක්වා තිබෙනේ නුවණ මඳ තැනත්තා හා තියුණු නුවණ ඇති තැනත්තා. ඒ නුවණ මඳ තැනත්තායි කියන එකෙන් තේරුම් ගන්නට එපා නුවණ නැති කෙනෙක්. නුවණ නැතිව මාර්ගඵල කියන ඒවා උපදවන්නට බෑ. උපතින්මලත් නුවණක් තිබෙන්නටත් ඕන. මේ සත්‍රාඥයයි කියන ප්‍රතිසන්දියේදීම ලැබුණු නුවණ ඇති කෙනෙක් වෙන්නට ඕන. ඒ ජීවිතයේදී මාර්ගඵලයන් උපදවන්නට නම් දෙන අයට බෑ. විහේතුකේකුටවත් අහේතුකේකුටවත් ඒ වැඩේ කරන්නට බෑ. කොයි තරම් මහන්සි වුණා උපතින්මලක් නුවණ තිබෙන්නට. ඒ උපතින්මලක් නුවණ ඇති කෙනෙකුට අනිකරුණු සම්පූර්ණ කරගත්තොත් ඒ මාර්ග ඵලාධිගමනය කරන්නට පුළුවන්. මේ නුවණ පිළිබඳව ඌද තිබෙනවා අඩු වැඩිකම්. හැම දෙනාගේම නුවණ එක තරාතිරමින් නෙවේ. එහෙමනම් පාරිපුත්‍ර ස්තවිරයන් වහන්සේට ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබෙන්නට බෑ. හැම දෙනාගේම නුවණ එක තරාතිරමට පවතිනවා. නුවණ පිළිබඳව තියෙන වෙනස. ඒ නිසායි ඒ වෙනස එතනින් හොඳට දැක්වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානාන්තරය ඒ හාමුදුරුවන්ට පිරිනැමීමෙන් පේනවා. උන්වහන්සේ අන්‍යයන්ට වඩා අන්‍ය ශ්‍රාවකයන්ට වඩා නුවණින් දියුණු නුවණක් ඇති කෙනෙක්. අන්න ඒ වගේ නුවණ පිළිබඳව ආදේශ තිබෙනවා. හැම දෙනාම එක එක්කෙනා පසුඳන විට කෙනෙකුගේ නුවණ තියුණුයි තව කෙනෙකුගේ නුවණ එහෙම ඒ තරම් තියුණු නුවණක් නෙවේ. ඒකට නුවණ තිබෙනවා තියුණු නොවේ නම් ඒකටයි කියේ මඳේ. මන්ද ප්‍රඥ සික්ක ප්‍රඥ කියන්නේ මන්ද නුවණ හේමු නුවණ මන්ද නුවණ තිබෙන එක්කනාත උපචාර සමාධි ජවන් හතර හේමු නුවණ ඇති එක්කනාත උපචාර සමාධි ජවන් තුන ඊළඟට මාර්ගයට අනතුරු මන්ද නුවණ ඇති එක්කනාත ඵලසිත දෙවරක් හේමු නුවණ ඇති එක්කනාත ඵලසිත තුන්වරක් එයි අර දේපීනි ඵලචිත්තානි යතරහං උපද්දං යතරහත්ව සුදුසු පරිදි ඒ සුදුසු පරිද්ද නම් ඒ උපචාර සමාධි ජවන් හතරක් වුණේ නම් ඵලසිද්ධ එකක් වෙන එක උපචාර සමාධි ජවන් තුනක් වුණා නම් ඵලසිද්ධ තුනක් වෙන එක සතෝ කරන් භවංග පාතු ඊට පසු භවංගය ඇති වෙනවා භවංග සිත් ඇති වෙනවා චිත්ත දීති අවසන් වන භවංගයෙන් භවංගයට වැටිලා සිත භවංගයට වැටෙනවා භවංග පාපු ඊළඟට එන්නේ නිරෝධ සමාපatti කාලය අපි නිරෝධ සමාපatti වීතිය පිළිබඳව කතා කරමු නිරෝධ සමාපත්තියට කලින්ෙන්නේ ඒ නිරෝධ සමාපත්තිය කියන ඒ සමවත්ත සමවදින්නේ අනාගාමි රහත් කියන ඒ පුද්ගලයන් වහන්සේලා දෙනම අෂ්ඨ සමාපatti ලාභී නම් අනාගාමි රහත් වීම ප්‍රමාණවත් වන්නේ නැහැ නිරෝධ සමාපත්තියට සමවදින්නට ඒ දෙදනාත්ම පිළෙන්නට ඕන අෂ්ඨ සමාපatti ඒ අෂ්ඨ සමාපatti ලාභී අනාගාමි රහතුන් නිරෝධ සමාපත්තියට සමවදින බව අප ඉගෙන ගන්න. ඒ පිළිබඳ ඒ සමවදීමේ පිළිවෙල කතාවක් අපි දැනගත්තානේ එයට බල දෙකකින් යුක්ත කෙනෙක් වෙන්නට ඕන. සමථ බල විපස්සනා බල. සමථ බලයක් තිබෙන්නට ඕනේ විපස්සනා බලයක් තිබෙන්නට ඕනේ. ඒ දෙක යුගනද්දව යෙදීමෙන් යුගනද්දව පරස්පීමෙන් තමයි නිරෝධ සමාපත්තියට සමවන්නේ. යුගනද්දේ කියන්නේ පළමුව සමාපත්තියට සමවැදිලා ඊළඟට විදර්ශනාව යොදනවා විදර්ශනාවෙන් විදර්ශනා කරනවා ඒ සමවැදුණු සමාපත්තියෙහි ඇති සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම. අනේ විදිහට ඒ ඒ ධ්‍යානයට සමවැද ඒ ඒ ධ්‍යානයෙන් නැගිට ඒ ධ්‍යාන සම්පයුක්ත චිත්ත චෛතසික ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාවට නම්වා බලමු. වැඩ සමථ වශයෙන් ධ්‍යානයට සමවැදීම ඊළඟට ධ්‍යානයෙන් නැගිට විදර්ශනාව පැවැත්වීම කියන මේ දෙකම කර. එහෙම පිළිවෙලින් ප්‍රථම ධ්‍යානයට සමවැද එයින් නැගිට විදර්ශනා කරන ඊළඟට ද්විතිය ධ්‍යානයට සමවැද එයින් නැගිට විදර්ශනාව පැවැත්වීම තෘතිය අධ්‍යාමයට සමවැද එයින් නැගිට විදර්ශනාව පැවැත්වීම චතුර්ථ අධ්‍යාමයට සමවැද එයින් නැගිට විදර්ශනාව පැවැත්වීම ඊළඟට අරූප අධ්‍යානවලින් ආකාසානං ඡායතනයට සමවැද එයින් නැගිට ඒ වූ සංස්කාර ධර්මයන් විදර්ශනා කොට විඥානං ඡායතනයට සමවැද එයින් නැගිට ඒ වූ සංස්කාරයන් විදර්ශනා කොට ආචින්තඤ්ඤායතනයට සමවැද එයින් නැගිට අර පූර්ව කෘත්‍ය සතර සිදු කරයි. නානාබද්ධ අවිකෝපන සංඝ ප්‍රතිමානන සත්තුපක්කෝසන අද්ධාර පරිච්ඡේද. ඒවා අපි නැවත විස්තර කරන්න ඕනේ නැහැ. අපි නිරෝධ සමාපත්තිය පිළිබඳව කතා කරන විට ඒවා පැහැදිලි කළා. අන්න ඒ පූර්ව කෘත්‍ය සතර කරලා ඊළඟට නේව සංඥා නා සංඥායතනය උපදවන. නේව සංඥා නා සංඥායතනයට සමග නේම සංඥා නා සංඥා යත්තන කුසල් සිත අනාගාමින් වහන්සේට නම් නේම සංඥා නා සංඥා යතන ක්‍රියාසිත රහතන් වහන්සේට නම් උපදිනවා ඒ සමාපත්තියට සමවැදීමේදී දෙවරක් ඉන් පසු සිත් ඉපදීම නවතින ඒ චිත්ත චෛතසික චිත්තජ රූප කියන මේවා නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුළදී ඇතිවන්නේ නැහැ. ඒ සඳහා තමයි නිරෝධ සමාපත්තියට සමවැදෙන්නේ. එදෙන්නේ ඒ නිරෝධ සමාපත්තියට සමලැබීමේදී සතරවැනි අරූප ධානය දෙවරක් උපදිනවා. එයයි නිරෝධ සමාපත්ති කාලයේ වික්ඛත්තුං චතුත්ථාරූප ජවනං ජවති. සතරවැනි අරූපාවචර ජවනී කීවේ නේව සංඥා නා සංඥා යතර ජවනි. අනාගාමී වහන්සේට නම් කුසල ජවනය, රහතන් වහන්සේට නම් ක්‍රියා ජවනය. වික්ඛත්තුං දෙවරක් උපදිනවා. තතෝ පරං නිරෝධං කුසති. ඉන්පසු නිරෝධං නිරෝධය ස්පර්ශ කරයි. එයින් කීවේ දැන් ඒ නිරෝධ සමාපත්තියට සමවදින ආර්යයන් වහන්සේ ඒක සමවදින්නට මේ ජීවිතෙහිදීම නිරන්සකය ලබමි කියන අදහස ඇති. නිවනෙහි අප මේදී සාකච්ඡා කරලා තියෙනවා. නිවනෙහි කියන්නේ විඳින සැපයක් නම් නොවේ. නිවන විඳින සැපයක් එනිසයි අවේගික සුඛය කියන්නේ. අවේගික කියන්නේ නොවිඳින කියන එක. නොවිඳින එහෙත් සැපයක්. විඳින සැපය කියන එක ආර්ය සත්‍ය කතාවෙහිදී ඇතුළත් වන්නේ දුකට. යම් කිංචි වේදිතං සබ්බං තං දුක්ඛස්මීති වදාමි. ධනෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිසා. ඒ මොකද ඒ සැප වේදනාවක් වුවත් ඒ අනිත්‍යයි. අනිත්‍ය වූ කිසිවක් සැපයි කියලා දක්වන්නේ නැහැ. බුද්ධ ආගමේ බුදුරජාණන් වහන්සේ එහෙම උගන්වන්නේ නැහැ. ඒ ආර්ය සත්‍ය වශයෙන් සැපයි. ආර්ය සත්‍ය වශයෙන් ඉගෙන සැප හැටියට දක්වන්නේ නොවිඳින සුවය. නොවිඳීමේ සැපය. ඒ තමයි නිර්වාණ සැපය. නිර්වාණ ඒ කොයි වෙලාවකවත් කවදාවත් නැතිවන්නේ නැහැ. ඒ නිසායි නිවන පිළිබඳව දක්වන විට නිවන අත් සතරකින් තේරුම් ගන්නට කියartifactId වෙනවා. නිස්සරණත්වෝ, විරේකත්වෝ, අසංකතත්වෝ, අමතත්වෝ. අමෘතාර්ථවත්. අමෘතේ කියන්නේ නොමැරෙන බවක්, නැති නොවන බවක්. නිවන නැති වෙන ස්වභාවයක් නෙවෙයි. නැතිවන්නට නම් ඇතිවන්නට ඕන. නිවන ඇතිවන්නේ නැහැ. ඇතිවන්නට නම් ඇතිවීමේ හේතු තිබෙන්නට ඕන. නිවන ඇතිවන්නක් නොවන බැවින් ඇතිවීමේ හේතුණු නිවනට නැහැ. ඒ නිවනට පැමිණිය හැකි. ඒ පැමිණෙන්නේ පාගමනින් ගිහිල්ලා එහෙම නැත්නම් වෙන වැඩ පිළිවෙලකින් ඒ නිවනට පැමිණෙනවා නෙවේ. ඒක පැමිණීම අරමුණු කිරීම වශයෙන් පැමිණීම. අරමුණු කිරීම නිවනට පැමිණීම. ඉතින් අන්න ඒ නිවන නිවන අවේදිත විදීමක් නා. ඒ නිවන සපයි කියන්නේ ඒ විඳින බවක් නැති නිසා. විඳින බවක් තිබෙනවා නම් විඳින එක කොයි වෙලාවක හරි නැති වෙනකොට. සමහර විටක දිගු කලක් විඳලා හෝ නැතිද. ඒ අපි කියනවානේ දෙවිසක විඳිනවා, මිනිස්සක විඳිනවා ආදි වශයෙන්. එහෙම මේ දුකෙන් අනිස්ත්‍ය දිගටම සපක් වශයෙන්ම ලබත. ඒද අවසන් වෙනවා. ඒ නිසායි ඔය මේව සංඥා නාසඤ්ඤායතන ගැන අද මේ කතා කළානේ පිටගෙන. මේ මේව සංඥා නාසඤ්ඤායතන ධ්‍යාන උපදවා ගත තැනත්තා ඒ නොකිරිහි කාලක්‍රියා කළොත් මේව සංඥා නාසඤ්ඤායතනේ භූමියෙහි ඔහුගේ ඊළඟ ඉපදීම එහි මහා කල්ප 84,000ක් සිටිදව පවතින ඔහුගේ ඒ ස්කන්ධ පරම්පරාව නාම ස්කන්ධ පරම්පරාව 84,000ේ ඇවෑමෙන් මහා කල්ප 84,000ේ ඇවෑමෙන් එතනින් චුත වෙනවා. අපි ඒක ගතහොත් එතන තිබෙන උපේක්ෂා වින්දනයක් එයද උපේක්ෂාවත් සැපයට ඇතුළත් කොට කතා කරන බැරි. අපි ගත්තත් ඒ සැපය මහා කල්ප 84,000න් පසු ඒ නැති වෙනවා. එන එක අමත නෙවේ. ඒක මතයි. ඒක මැරෙනවා නැති වෙන ස්වභාවය. නිවන එහෙම නෙවේ අමත. නැතිවන්නේ නැති ස්වභාවය. ඒ නැතිවන්නේ නැත්තේ නිවනේ ඇතිවීමක් නොවන බැවින්. ඉතින් ඒක සම්බන්ධ කරන්නට ඕනේ. ඇති වෙන්නට නම් ඇතිවීමේ හේතු පිරෙන්නට ඕනේ. දැන් නිවන පිළිබඳව නිවනත් අර්ථයක් හැටියට දක්වනවා. අර්ථයක් කියන්නේ ඵලයක් හැටියට දක්වනවා. අර්ථපටි සම්විදා, ධම්මපටි සම්විදා, නිරුක්තිපටි සම්විදා, ප්‍රතිභානපටි සම්විදා කියන මේ පටි සම්විදාවන් තිබී නිර්වාණ අර්ථ කියන කොටයි වැටේ. ඒ පිළිබඳ ධම්ම කියන මේ හේතුව දක්වනවා නම් නිවන පිළිබඳවත් හේතුවක් දක්වනවා. ඒ කුමක්ද? ආර්යශ්‍රාන්තික මාර්ගය. ඒ නිර්වාණය පිළිබඳව දක්වන ඒ හේතුව නිර්වාණය ඇති කරන හේතුවක් නෙවෙයි. ඒක ජනක හේතුවක් නෙවෙයි. එය නිවනට පැමිණීමේ හේතුවක්. ඒකට කියන්නේ සම්පාපක හේතුව. සම්පාපක නිවන තිබේ. නිවන තිබෙනවා. නිවන විද්‍යමාන ධර්මයක්. නමුත් ඒ විද්‍යමාන ධර්මයක් වූද ඒ නිර්වාණයට අරමුණු කිරීම වශයෙන් කෙනෙකු කවදාවත් පැමිණෙන්නේ නැහැ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන්ගේ සම්පාදිතයි උපදවා ගත්තේ නැත්නම්. ඒ නිසා ඒ නිවනට පැමිණීමේ මාර්ගය වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පාපක හේතු වශයෙන්ද. එහෙම නැත්නම් ජනක හේතු හෝ උපත්තම්බක හේතු කියන එබඳු හේතුවක් නැත. නිර්වාණය හැමදාම පවතින ධර්මයක් කියන්නේ ඒ කවදාවත් ඇති නූණු ධර්මයක්. කවද හරි ඇති වුණා නම් ඒ කවද හරි නැති වෙන්නත්. ඒක බොහොම අමාරුයි තේරුම් ගන්නට. සාමාන්‍ය නුවණකින් කෙනෙකුට හිතා ගන්නට බෑ. ඒ නිසාම තමයි ඒ නිර්වාණ සාක්ෂාත් කිරීම ලෝකෝත්තර ඥානෙකින්ම කළ යුතුයි කියලා දක්වනවා. ලෝකෝත්තර ඥාන සතරක් තිබෙනවා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර. ඊට අනුතුරුව ලැබෙන එක එක ඥානයකට අනුතුරුව ලැබෙන ඵලය ඒ මාර්ගසිත කියන ඒ කුසලයේ නිසා ලැබෙන විපාකයක් හැටියටයි දක්වන්නේ. අන්න ඒ නිර්වාණ කියන ඒ නිර්වාණ සැපය මෙලවදීම මේ ජීවිතේදීම ඉතින් ඒ අනාගාමී වහන්සේ හෝ රහතන් වහන්සේ කෙනේ අෂ්ඨ සමාපatti උපදවාගෙන තිබේ නම් ඒ නිරෝධ සමාපත්තියට සමවැදීමෙන් බලාපොරොත්තු වන්නේ චිත්තයිසික චිත්තජ රූපයන් නිරුද්ධ කොට අර සාන්ත පැවැත්මක් ඇතිව සිටීමක්. රූපය පවතිනවා. ඒ රූපයෙහි කර්මජ රූප, උතුජ රූප, ආහාරජ රූප කියන කොටස් තුන තිබෙනවා. රූප අතුරෙන් නැහැ චිත්තජ රූප කියන කොටස්. සිත නැහැ චෛතසික නැහැ. ඒකට නාම රූප කියන මේ දෙක අතුරෙන් නාම ධර්ම එකක්වත් ඒ කාලය තුල උපදින්නේ නැහැ. රූප ධර්ම අතුරෙන් එක කොටසක් චිත්තජ රූප කියන කොටස නැහැ. අනිත් රූප තිබ. ඉතින් අචිත්තකව වාසය කරන්නේ ඒ කාලය තුල. මිනිස් ලව නම් වැඩිම කාලය හැටියට දක්වන්නේ හත් දවස්. හත් දවස් ඒ කාලය තුල සිත නිරුද්ධ කොටයි. අනේ නිරෝධ සමාපත්තියට සමවැදීදී අන්තිමට උපදවන සමාපත්තියට සමවැදීම් වශයෙන් උපදවන ඒ චතුත්ථාරූප ජවනේ නේන සංඥා නා සංඥා යතන ජවනය කුසලය හෝ ක්‍රියාසිත සුදුසු පරිදි දෙවරක් උපදිනවා. ඉන් අනතුරුව සිත් උපදින්නේ නැහැ. තමන් ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටීමට නියම කරගත්ත කාලය තුල උත්ථාන කාලේ ළඟට නිරෝධ සමාපත්තිය නැගිටින. ඒ නැගිටීමේදී උත්ථාන කාලෙට නිරෝධ සමාපත්තිය නැගිටින විට අනාගාමී වහන්සේට අනාගාමී ඵලසිත එකවරක්, රහතන් වහන්සේට නම් අරහත් ඵලසිත එකවරක් ඉපදුනාට පසු ඉපදියා ඒ නිරුද්ධ වෙනවා. ඉනි පසු භවංග පාතෝව හෝති භවංග සිත්තුපටි. ඒ නිරෝධ සමාපatti කාලෙහිදී ඒ අරූපාවචර ජවනය සතරවෙනි අරූපාවචර ජවනය පවත්නේ කොපමණ වාර ගණනක්ද කියන එක පිළිබඳ වූ ඒ ජවන නියමය. ඊළඟට සබ්බත්ථාපි සමාපatti විද්‍යාං භවංග සෝතෝ විය වීති නියමෝ නක්ති ඉතිකත්වා බහූ නීති ලබ්බන්ති. සබ්බත්ථාපි සමාපatti විද්‍යාං සියලුම ධ්‍යාන සමාපatti ඵල සමාපatti කියන ඒ වීතිවල දැන් ඒ ධ්‍යාන සමාපatti ඵල සමාපatti කියන ඒවාට ඇතුළත් වන්නේ නැහැ නිරෝධ සමාපatti. ධ්‍යාන සමාපatti ඵල සමාපatti. නිරෝධ සමාපatti කියන එක ඒක එහෙම පිළි වෙනම එකක් හැටියට සැලකන්න. එතකොට ධ්‍යාන සමාපatti වලදී ධ්‍යාන සිත දිගටම පවතී. ඵල සමාපatti වලදී සමාපatti කාලය තුල ඒ ඵල සිත දිගටම පවතී. නිරෝධ සමාපatti කියන ඒ සමාපatti කාලය තුලදී සිත පැවතීමක් ඇත්තම නැහැ. අනේ වෙනස. ඒ නිසා සබ්බක්කාපි සමාපatti දීතියන් කියේ ඒ ධ්‍යාන සමාපatti ඵල සමාපatti කියන මේ දීතිවල දීතියන් භාංග සෝතෝ විය. දීති නියමෝ නැති. භාංග සෝතෝ විය කියන භාංග සෝතසනේ. භාංග සෝතසේ කියන්නේ නොකඩවා පැවතගෙන යන භවංග પરම්පරාව. ඒ භවංග සිත් පිළිබඳව නියමයකින් දක්වන්නේ නැහැ. කෙනෙකුට භවංග එකදී යුත්තේ මෙපමණයි. මෞත මෙපමණයි අසුවලාත මෙපමණයි කියලා සාමාන්‍ය වශයෙන් එහෙම දක්වන්නේ නැහැ. එනවා අර මා කියවන මීට කලිනුත් දේ භවංගානි බුද්ධස්ස සාරිපුත්තස්ස සෝලස අඤ්ඤේ සංතන සත්තානං ගණනාතු අසංඛ්‍යා කියලා ඒ භවංග පිළිබඳ එබඳු මේ නියමයක් දක්වන්නේ මේ විශේෂ අවස්ථා පිළිබඳවයි. මේ භවංගානි බුද්ධස්ස දැන් ඔය යමකත්‍රා පිහාරිය පයන්න ආදී එබඳු ක්‍රියාවලදී බුදුරජාණන් වහන්සේට වීති දෙකක් අතරේ ඇතිවන්නා වූ භවංග සිත් දෙකක් තිබුණා. ඒක සිතා ගැනීම පවා අමාරු කරුණ. සාරිපුත්තස්ස සෝලස එබඳු අවස්ථාවන් පිළි දෙවිදී ශීඝ්‍රකයක්වත් නැවත නැවත ඉක්මනින් වීති උපදන අවස්ථාව වෙතෝ ශරීරාන්තරවන්ත භවංග සිද්ධාසයක් අන්‍ය සංතන සත්තානං අන්‍ය සත්වයිනට ගණනාතු අසංඛ්‍යා ගණන් වශයෙන් මෙපමණයි කියලා දක්වන්නේ නැහැ. අනේ ඒ දැන් අපට වැඩිපුර උපදනා සිත් භවංග චිත්ත වීති උපදිනවා. නමුත් ඒ චිත්ත වීති අතරේ තිබෙන භවංග බොහෝ ගණනක්. මීට කලිනුත් මා කියලා තියෙනවා භවංග වල ගණනේ අඩු වීම නුවණ නිසාම සිදුවන දෙයක්. සමහරුන්ට හිතන්න දෙයක්වත් නැහැ. يعني සිතන දෙයක් නැහැ. මොනවා හරි හිතන්න නැහැ. ඔහේ ඉන්නවා. එහෙම ආයත භවංග සිත් තමයි පිටතම උපදින්නේ. ඒ කියන්නේ විකම්ම ඉන්නවත් නෙවෙයි මොන මොනවත් හරි හිතනවා. නමුත් ඒ වගේ සමහරු සිතට ඒ තරම් වැඩක් දෙන අය නෙවෙයිනේ. නේ? ඒ තරම් සිතින් වැඩ ගන්නෙ නැහැ. වැඩ නොගෙන ඉන්නේ. ඒ වැඩ නොගෙන ඉන්න අවස්ථාවලදී බහුල වශයෙන් ඇතිවන්නේ භවංග චිත්ත වීති උපදිනවා අඩුයි. චිත්ත වීති නැතිවා නෙවෙයි. ඇහැට පේනකොට ඇහැට පේනවායි කියන්නේ අපි චක්ෂුද්වාරික චිත්ත වීති උපදිනවා. ඉතින් ඒ ධක්නේ අසුවල් දෙයක් කියලා යම් දැනගැනීමක් කරනවා නම් මනෝද්වාරික චිත්ත වීති ඒ අනුසාරයෙන් උපදිනවා. එළගේ කතා කරනවා නම් අපිට චිත්ත වීති උපදින්නේ. කතාව අහගෙන ඉන්නවා නම් චිත්ත වීති උපදින්නේ. එහෙම උපදිතා ඒ වීතිවල අතරේ තිබෙන භවංග ගණන මෙතමනේ කියලා පෙන්වන්නට අමා ඒකයි මෙතන කියන්නේ සබ්බත්තා සමාපatti වීතියන් භවංග සෝතෝ විය. දැන් අනේ භවංග සෝතස නම් ඇතිවන්නේ වීති නැති කාලෙ. මේ වීති සිත් නැත්නම් පවතින භවංග සිත්. කියන්නේ භවංග සිත් නැති වෙන්නට ඕනේ අලුත් අරමුණක එල්බගෙන යම් කිසි අරමුණක එල්බගෙන සිත් හට ගන්නට. ඒ හට ගන්න චිත්ත වීති. ඒ චිත්ත වීති ඇති වෙන්නේ නැත්නම් පවතින්නේ භවංග. අන්න ඒ භවංග සෝතස මෙලි. භවංගයන් මෙන් මෙතමනයි කියා ගණනක් දක්වන්නට බැරි පරිදි සමාපatti වීතිවලදී ඒ ධ්‍යාන සිත ධ්‍යාන සමාපත්තියේදී ඵල සිත ඵල සමාපත්තියේදී උපදිනවා කියන එකයි මේ කියන්නේ. ඒකයි ඒ පිළිබඳව නියමයක් නැත. දීති නියමෝ නැති කත්ව බහූ නීති ලබ්ධං. අනිත් එකේ දීතිය ගත්තන් ඒ දීතියේ තිබෙන දැන් සමාපatti දීතියයි කියලා කියනවා. ධ්‍යාන සමාපatti දීතිය ඵල සමාපatti දීතිය. ධ්‍යාන සමාපatti දීතිය පටන් ගන්න නම් මනෝද්වාරා වජ්ජනේ. වජ්ජනේ. අවසන් වන්නේ භවංගේ. නමුත් ඒ මනෝද්වාරා වජ්ජනේන් පටන්ගෙන භවංගෙන් අවසන් වන ඒ චිත්ත වීතියේ කාලය තුලදී කොයිතරම් ධ්‍යානසිත් ගණනක් උපදිනවද? කොයිතරම් ඵලසිත් ගණනක් එහෙකට අනතුරු එකක් වශයෙන් උපදිනවද කියලා එහෙම නියමයකින් දක්වන්නේ නැහැ. ඒකයි වීති නියමෝ නත්ථීති. තත්වා බහූනී කියලා. බහූනී කියලා. බොහෝ සත්තත්තුම් පරිත්තානි මග්ගාභිඤ්ඤා සකින් මත අවශේෂානි ලබ්ධಂತಿ ජවනානි බහූනිපි. ඒ තමයි මේ ජවන නියමය පිළිබඳ සංග්‍රහ ගාථාව. මේ සියල්ලම පිටුකොට දක්වන සංග්‍රහ ගාථාව එයයි. සත්තත්තුම් පරිත්තානි. ඒ කාම ජවනයෝ සත්වරද්ද. ඒ කිය වැඩිම වාර ගණන කාමචවන් චිත්ත වීතියක ලැබෙන්නේ වැඩිම වශයෙන් සත්වරයි. ඒකයි සත්තක්කත්තුම් පරිත්තානි. මග්ගා භිඤ්ඤා සකින් මත මාර්ග සික්ඛා අභිඥාස්සෙ සකින් එකවරයි උපදී. අවශේෂාන් ලබ්ධಂತಿ ජවනානි බහූන්ති. අනිත් ඒවා එතකොට පරිත්ත කියන කාමජවනියෝ හත්වරක්ද මාර්ගජවන් හා අභිඥාජවන් එකවර බැගින්ද එහෙම ලැබෙනවා. අවශේෂාන් අවශේෂා ඒ ධ්‍යාන සමාපatti ඵල සමාපatti වශයෙන් ලැබෙන ඒ අර්පණාජවන් පිළිබඳව එහෙම බහූනි බොහෝ වාර ගණන අර ගණනක් මෙහෙම දක්වන්නේ නැති. ඒ තමයි ජවන නියමය. මේ ජවන නියමයට පසුව එනවා පුද්ගල භේදයක්. පුද්ගල චිත්ත ගණන පුද්ගලයන් දැන් පුද්ගලයෝ යෙදෙන විට සියලුම පුද්ගලයන් පුද්ගල සංඥාත්තියෙහිදී බොහෝම දක්වලත ඒකක පුද්ගල ද්විවිධ පුද්ගල ත්‍රිවිධ පුද්ගල චතුර්විධ පුද්ගල පංචවිධ ෂඩ්විධ සප්තවිධ අටවිධ ඔයාදී වශයෙන් පුද්ගලයන් එක එක වශයෙන් කොටස් කරලා බුදුරජාණන් වහන්සේ වදාරලා මේ පුද්ගලයන් දැක්වීමටද උපයෝගී කරගන්නේ. මේ පුද්ගලයන් පිළිබඳ වූ රූප නිරේ. මේ පුද්ගලයන් පිළිබඳ වූ නාම ධර්ම. පුද්ගල කතාවෙහිදී පුද්ගලයාය කියලා දක්වන්නේ. දක්වන්නට යොදාගන්නේ මිනිසුන් සත්වයන් මේ නාම රූප ධර්ම පුඤ්ජය. මිනිසා කියන විට පුද්ගලයෙක්. බලලා බලලා බල්ලා කියන විටත් ඒ මේ කතාවේ හැටියට පුද්ගලයෙක්. පුද්ගලයෙක්. ඒවා එහෙම වෙන් කරන්නට යොදාගෙන තිබෙන ධර්මෙහි යොදාගෙන තිබෙන නාම ධර්ම. නාම ධර්ම. ඒ නිසා පුද්ගලයන් කොයිතරම් වදාරා තිබුණත් ඔය ධම්මානුසාරී, සද්ධානුසාරී ආදී වශයෙන් එක එක විදිහට පුද්ගලයන්ව බෙදලා තියෙනවා. පුද්ගල පඤ්ඤාතිය. පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයයි කියන්නේ අභිධර්ම ප්‍රකරණයක්. ඒ අභිධර්ම ප්‍රකරණයක් පුද්ගල පඤ්ඤාතියෙහි පුද්ගලයන් පිළිබඳවයි දේශනා කරලා තියෙන්නේ. මුලදී මේ පඤ්ඤාති ගැන තරමක් දක්වලා ඛණ්ඩ පඤ්ඤාති ආයතන පඤ්ඤාති ධාතු පඤ්ඤාති ඔයাদি වශයෙන් එහෙම දක්වලා ඊළඟට පුද්ගල පඤ්ඤාති. ඉතින් මේ පුද්ගලයන් සියලු දෙනම සියලු දෙනම අපි ගතහොත් නේව සංඥා නා සංඥා යතනේ කියන භවග්‍රේ සිට අවීචය දක්වා වූ මේ ස්ථාන 31ක වෙසෙන සියලුම සත්වයන් පුද්ගලයන් වශයෙන් 12කට බෙදෙනවා. පුද්ගලය 12 දෙනෙක්. එයින් 8 දෙනෙක්ම ආර්ය පුද්ගල. ඒ ආර්ය පුද්ගලයන් කරන අෂ්ටාර්ය පුද්ගල කියලා දක්වනවා. අනිත් 4 දෙනා තමයි ප්‍රත්‍යඥයෝ. ඒ ප්‍රත්‍යඥයන්ගෙන් එක්කෙනෙක් දුර්ගති අහේතුක පුද්ගලයා. අනිත් එක්කෙනා තව එක්කෙනෙක් ඉන්නවා සුගති අහේතුක පුද්ගලයා. ඊළඟට විහෙතුක පුද්ගලයා, ත්‍රිහෙතුක පුද්ගලයා. ඒ ප්‍රත්‍යඥයන් ওই විදිහට කුටස් හතරකට බෙදෙනවා පුද්ගල වශයෙන්. දුර්ගති අහේතුක, සුගති අහේතුක, ත්‍රිහෙතුක, ත්‍රිහෙතුක. ඒ දුර්ගති අහේතුක පුද්ගලයා අය කියන්නේ සතර පාය උත්පත්තිය ලබා සිටින ඒ පුද්ගල. දුර්ගතියෙහි ඉපද සිටින අය. එයාගේ ප්‍රතිසංගිසිත අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. ඒ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත අහේතුක සිත. අහේතුක විපාක සිත. අකුසල විපාක සිත. දුර්ගතිය හේතු කියන කිව්වේ ඒ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ. ඒ නිසා ඒක අකුසල විපාක. ඒ අකුසල් කරන ලබ්බවුන් ඒ අකුසල කර්මය නිසා ප්‍රතිසන්දියක් ලබනවා නම් ඒ ලබන්නේ ලබන විට ඔවුනගේ ප්‍රතිසන්දිසිත වශයෙන් ලැබෙන විපාක සිත වන්නේ ඔය අකුසල විපාක සිතයි. ඒකට කියන්නේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. නිරයෙහි තිරිසන් භවෙහි ප්‍රේත අද්දවී එවැගේම අසුර කියලා දක්වන ප්‍රේත කොටස් ඉන්නවා ඔවුනගේ ප්‍රතිසන්දිසිත වන්නේ ඔය කියන ලද සිත. ශරීර වශයෙන් ඔවුනගේ බොහෝ වෙනස්කම් තිබේ. බොහෝ වෙනස්කම්. ඒ ප්‍රතිසන්දිසිත වශයෙන් තිබෙන්නේ එක සිතක්. අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. ඒ දුර්ගති ආහේතු. සුගති ආහේතු කියන්නේ කියන්නේ ද්විහේතුක ඕමක කුසල කර්මයක් කරලා එයින් ඒ නිසා ප්‍රතිසන්දියක් ලබන තැනස්සා. වන්නේ සුගති අහේතුක ප්‍රතිසන්දි. ඔහුට ලැබෙන විපාක සිත, ඔහුගේ ප්‍රතිසන්දි සිත වන්නේ කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. කුසල විපාක කලේ කුසලයක්. කෙනෙකු කරන කුසල් අඩු ගණනේ අලෝභ අදෝස කියන හේතු දෙකෙන් යුක්ත වන්නට ඕන. අලෝභ අදෝස කියන හේතු දෙකෙන් යුක්ත වීම නිසා තමයි ද්වි හේතුකෙයි කියන්නේ. ඒ හේතු දෙකෙන් යුක්තව කුසලය ලැබුණත් කරන අවස්ථාවේදී පෙර පසු සිත්වලින් ඒ කුසලයට උපකාර ඒ බලවත් වීමට උපකාර නොලැබුණේ නම් ඒ උපකාර නොලද බැවින් දුර්වල වන ඒ කුසලයට කියනවා ද්වි හේතුක ඕමකක. ඕමක කියන වචනයෙන් අදහස් කරන්නේ පහ. ඒකට ප්‍රතිවිරුද්ධ එක තමයි උක්කට. ඒකයි උත්කෘෂ්ඨ කියලා දැක්කා. උසස් පහක් වෙනවා. ඒක උසස් වෙන්නේ පෙරපස සිත්වලින් උපකාර ලැබුවොත්. උපකාර ලබන්නට නම් පෙරපස සිද්ද කුසල් සිත් වන්නට ඕන. ඒ කුසල් සිත් වලින් උපකාර ලත් මැද ඇති වූ කුසලය බලවත් එකක්. ඒවායින් ලත් උපකාරය නිසා. ඒවායින් උපකාර නොලදොත්, උපකාර නොලදොත් කියන්නේ ඊට පස්සේ ලැබුණු සිල්. විගතම කුසල් සිත් නුනනා. ඒ වගේම කළ කුසලයේ පිළිබඳ පසුතැවිලි වීම, ඒ පිළිබඳව දොස් දැකීම, ඒක කලේ නැත්නම් හොඳයි කියලා හිතීම ආදී නොයෙක් ඒවා තිබෙනවානේ. කල වියදම වැඩි කියලා හිතන එක, දුන්නේ මහා නරක මිනිසුන් කොටසකට දෙයි කියලා හිතන එක. ඔය වගේ කර්මවලදී Taman කළ පිනම දුර්වල වෙනවා. අන්න ඒ පින, දුර්වල වූ පින කුසලය, කර්මය. බලවත් විපාකයක් ගෙන දෙන්නට බෑනේ. අන්න ඒ නිසායි ද්වේතුක ඕමක කුසලයෙන් ලබා දෙන්නේ අහේතුක ප්‍රතිසන්දිය. ඒට ලැබෙන ප්‍රතිසන්දි විපාකය අහේතුකයි. ඒ අහේතුක ප්‍රතිසන්දිය ලක් අය දැනගන්නට හැකිවන්නේ ඔවුනගෙන් පිළිබිඹවන පෙනෙන දුර්වලකම් ජාති අන්ධ, ජාති බබිර, ජාති මූඪ, ජාති නීල, ජාති මත්තක, උබතෝ ව්‍යංජනක, නපුංසක, පණ්ඩක කියලා එහෙම දක්වන්නේ අන්න ඒ දුර්වල ප්‍රතිසන්දි ලබා ගන්නයි. ඔව් මිනිසුන්ව උපදින්නේ පව් කරලා නෙවෙයි, පවක විපාකයක් නෙවෙයි මිනිසෙක් වෙලේ. මිනිසෙක් වුණා නම් ඒ මොන විදිහේ අත්පා ඇඹරිලා ගිහිල්ලා ආදී නොඑක් දුර්වලකම් ඇතිව මිනිසෙක්ව නම් උපන්නේ ඒ මිනිසා උපදින තැනත්තා පිනක විපාකයක් වශයෙන්ුයි ඒ ප්‍රතිසන්දිය ලබා ගන්න. ඒකට පීඩා කරන තව හේතු තිබෙන්නට පුළුවන් වෙන වෙන ඒවා. ඒ නිසා දුර්වලකම් ඇති වෙනවා. දැන් මේ කුසලයේම තිබෙන අඩුපාඩුව හේතු කොටගෙන මිනිසා වුණත් ඒ තැනත්තා උපතින්ම ඇස් නැති කෙනෙක් වුණා. එහෙම නැත්නම් දිහිරෙක්ව උපදී. ගොළුෙක්ව උපදී. මහා මෝඩෙක්ව උපදී. කෙලකොල්ලෙක්ව උපදී. කෙලකොල්ලෙක් කියන්නේ වැගිරෙන කෙලවත් නවත්වා ගන්නට දන්නේ නැහැ යා. ඒ තරම් කෙලෙක්. ඒ ಜಾති මූග, ಜಾති ඒල, ಜಾති උම්මත්තක උපතින්ම පිස්සෙක්ව උපදී. පණ්ඩා ඉදරම පිස්සු. ಜಾති උම්මත් උබතෝ ව්‍යංජනක ස්ත්‍රී පුරුෂ නිමිති දෙකම තිබෙන උබතෝ ව්‍යංජනක යන්නක නපුංසක යන්නක පණ්ඩක යන්නක පණ්ඩකය කියන්නේ මා බලවත් කාම රාගයෙන් තෙලෙන අයව උපදී. යා එහෙම අය අපිට දක්නට ලැබෙනවා සමහර තැන්වලදී. ඔය මේ සුවකලනු හැකි රෝගීන් හැසේ ඉන්න තැන් තියෙත් එහෙම තැන්වලට ගියාම උපතින් මේ තත්වයට පත් ව උපන් අය දක්නට පුළුවන්. අන එහෙම දුර්වල ආත්ම භාව මේ කුසල කර්මය නිසාම ලැබී තිබෙන. හැබැයි ඒ කුසල කර්මය කළ කුසල කර්මය ද්වි හේතුක වුණා. ඒ දුර්වල වීමට හේතු වන්නේ පෙරපසු සිත්වලින් ලැබෙන උපකාරය නැතිව යාවේ කීවේ ඒ පෙරපසු සිත්වලින් ඊට අනුපකාර වීමෙන් අනුපකාරය ලැබේ. ඒ නිසා යන්නේ අකුසලයෙන් කුසලයට පීඩා කරා. අන්න ඒ බඳු පීඩාවන්ට පත් වූ කුසල කර්ම තමයි දුර්වල කුසල. එහෙම එකකින් ප්‍රතිසන්දිය ලබන්නේ ලැබෙනවා නම් එය සුගති අහේතුක ප්‍රතිසන්දිය. සුගතියේ උපන්න. එහෙත් අහේතුක ප්‍රතිසන්දිය. ඔහුට ඒ දෙදෙනාටම දුර්ගති අහේතුකයාය සුගති අහේතුකයාය කියන ඒ දෙදනාගීම ප්‍රතිසන්දිසිතේ ප්‍රතිසන්දිසිතේ කියන විපාකසිතේ ඒ විපාකසිත ප්‍රතිසන්දි කෘත්‍යයට අනුතුරුව භවංග කෘත්‍ය වශයෙන් මේ කෘත්‍යයේ සිදු කරමින් ලැබෙනවා. ඒ සිතේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන මේ හේතු අව්‍යාකෘත හේතු තුනෙන් එකක්වත් නැහැ. ඒ නිසායි අහේතුකයි. මම ඒ අලෝභ අදෝස අමෝහ කියන හේතු තුන ගැන පමණක් කීවේ මෙදිනකට තේරෙන්නට ඕන ඇයි කියලා. ලෝභ දෝස මෝහ කියන තුන ගැන සඳහන් නොකළේ. ලෝභ දෝස මෝහ කියන තුන විපාක සිත්වල ලැබෙන තුනක් නෙවෙයි. ඒවා ඒ තුනම එකවරනම් කාහටවත් ලැබෙන්නේ නැහැ මොන සිතකවත්. එයින් දෙකක් එකවර ලැබෙනවා ලෝභ මූල සිත්වල හා ද්වේෂ මූල සිත්වල. ලෝභයයි මෝහයයි ලෝභ මූල සිත්වල, මෝහයයි ද්වේෂ මූල සිත්වල. මෝහ මූල සිත්වල ලැබෙන්නේ මෝහ නැමැති හේතුව පමණයි හේතුන්ගෙන්. ඒවා ඒකාන්ත අකුසල හේතු. ඒ නිසා විපාක සිත්වල ඒවා ලැබෙන්නේ නැහැ. අලෝභ අදෝස අමෝහ කියන තුන කුසල් සිත්වල යෙදෙන විට ඒවා කුසල හේතු. විපාක සිත්වලත් ලැබෙනවා ඒවා. ක්‍රියා සිත්වලත් ලැබෙනවා ඒවා. විපාක සිත්වල හා ක්‍රියා සිත්වල ලැබෙන විට ඒවා අව්‍යාකෘත හේතු. අනේ අව්‍යාකෘත හේතුන් මිසක අකුසල හේතුන් විපාක සිත්වල ලැබෙන්නේ නැහැ. එබැවිනුයි අලෝභ අදෝස අමෝහ කියන හේතු තුනෙන් එකක්වත් කෙනෙකුගේ ප්‍රතිසන්දිසිතෙහි ලැබෙන්නේ නැති විට ඒ ප්‍රතිසන්දිසිත අහේතුක සිතේ. මේ අහේතුක ප්‍රතිසන්දි යුගලයක් තිබෙනවා. අහේතුක ප්‍රතිසන්දි යුගලය කියන මේ වචනයම පාවිච්චි කර තිබෙනවා අභිධර්මාර්ථ සංග්‍රහය. ඔය කියන ලද සිද්දික ගැන. දුර්ගතියෙහි ප්‍රතිසන්දිය ලැබෙන ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණයක්, සුගතියෙහි ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණයක්. ඒ අහේතුක ප්‍රතිසන්දි දෙක. දුහේතුක ප්‍රතිසන්දි. එතකොට පුද්ගලයා වශයෙන් ඒ දෙදෙනාම අහේතුක පුද්ගලයෝ. දුර්ගති අහේතුක පුද්ගලයා, සුගති අහේතුක පුද්ගලයා. අර දුගතියයි සුගතියයි කියන මේ දෙක වෙන්කොට දැක්වීම සඳහා පුද්ගල විශේෂය පෙන්නනවා. දුර්ගති අහේතුක, සුගතිය. ඊළඟට දුහේතුක. දුහේතුකෙක් වෙන්නට අඩුගණනේ කරන ලද පින කුසල කර්මය හේතු දෙකකින් යුක්තව ප්‍රබල වෙන්නට ඕන පෙරපසු සිත්වලින් ලත් උපකාරය නිසා. දුහේතුක පෙරපසු සිත්වලින් ලත් උපකාරය නිසා ප්‍රබල වූ උසස් වූ ඒ කුසලයට කියනවා දුහේතුක උත්තුෂ්ට. එහෙම නැත්නම් මේ අපි කියේ අර අහේතුක ප්‍රතිසන්දියක් දුන්නයි කියලා සුගති අහේතුක ප්‍රතිසන්දිය දුන්නේ කොහොමකට? උත්‍ෘෂ්ඨ වූ කල්ලි සුගතිෙහි ද්වේහේතුක ප්‍රතිසන්දියක් ලබනවා. මිනිසුන් අතරත් එයන්නවන් සිටිනවා, දෙවියන් අතරත් සිටිනවා. දෙවියන් අතරේ කියන්නේ කාමාවචර දෙවියන් අතර. මිනිසුන් අතර ද්වේහේතුකයන් සිටිනවා. ඒ අය මේ ද්වේහේතුකයේ මේ ත්‍රිහේතුකයේ කියලා එහෙම ලේසියෙන් වෙන් කර ගන්නටත් පුළුවන් කමක් නැහැ. අමාරු. ඒ ත්‍රිහේතුකයේම වම උපද සිටියත් උපන්නේ උපන් පරිසරය වක්කොසත්තම් ආදී මේ කරුණු හේතු කොටගෙන ත්‍රිහේතුකව උපන්නත් ඒ බැබලීම නැතිවන අය සිටින්නට පුළුවන්. මේ දෙන දුන් දන්නවනේ අපිට වර්තමානයෙන් යම් යම් දේවල් කියනවට වඩා දේශිනේ බණපොතේ එන කරුණු කියන එක සුනීත කියන ඒ රහතන් වහන්සේ ගැන. ඉතින් ඒ වටපිටාවේ සමාජයේ ගෙදරකටවත් එහෙම නැත්නම් කුලීනයන් යන මාර්ගයේ ඉදිරියටවත් එන්නට සුදුස්සෙක් නැවෙයි කියලායි සලකා. එහෙමනේ හිතාගන්න. ඒ නමුත් ත්‍රි හේතු. අපි බෝධිසත්වයන් පිළිබඳව මේන්නේ මාතංග මාතංග පඬිතුයන් ඇතියට වසලේකුව උපන් චණ්ඩාලේස උපන්. එදෙන් කාගින්වත් නැහැ මේ සැලකිල්ල නිහෙත් හැටියටවත් සලකන්නේ නැහැ. ඒ එහෙම නොසලකා හරින එහෙත් නුවණැතිව උපන් කෙනෙක්. ඒ මාතංග පඬිතුයත් එහෙමයි. ධ්‍යාන උපදවාගෙන අභිඥාත් ලබා ගත්තා. පස්සේ හැමදෙනාම වැන්දා ගරු කළා. ඒ දැනගන්නට හැමේ වටපිටාව නිසා. සමහර විට එහෙම අය අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ඉතින් අයව තෝරා බේරා ගන්නට බෑ. එහෙම ද්වි හේතුක ත්‍රි හේතුක භේදය තෝරා ගැනීම අමාරු වුණා. ඊට සුදුසු වැඩපිළිවෙලක යෙදුනොත් ඒ තමයි ත්‍රි හේතුකද කියලා උරදා බැලීමකුත් කරන්නට පුළුවන්. ඒ උරදා බලන්නට තියෙන්නේ කුමක්ද? වෙන උගත්තන්නම් නෙවෙයි. භාවනා යමෙකුට හැකි වුණොත් සමත භාවනාවක් කොට ධ්‍යාන උපදවන්නට, එහෙම නැත්නම් විදර්ශනා භාවනාවක් කොට මාර්ග ඵලයක් උපදවා ගන්නට, ඉතින් ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්ධියත් ඇති බවට කිසිදු සැකයක් නැතුව පිළිගන්නට තිබෙන අවස්ථාව ඒක. අනේම පුද්ගලයන් දුර්ගතිය හේතුක, සුගතිය හේතුක, ද්වි හේතුක, ත්‍රි හේතුක ප්‍රත්‍යඥ කියලා ප්‍රත්‍යඥයෝ හතර දෙනෙක්. මාර්ගස්තයෝ හතර දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ගස්ත, සතරදාගාමි මාර්ගස්ත, අනාගාමි මාර්ගස්ත, අරහත් මාර්ග. මේ මාර්ගස්ත අවස්ථාවේ කියන්නේ එක චිත්තක්ෂණයක කාලය. ඊළඟට සෝවාන් ඵලස්තය, සතරදාගාමි ඵලස්තය, අනාගාමි ඵලස්තය, අරහත් ඵලස්තය කියලා ඵලස්තයෝ හතර දෙනෙක්. ඉතින් මේ හැම දෙනාටම අප ඉගෙන ගත්ත සිත 89, එහෙම නැත්නම් 121. ඔය හැම දෙනාටම එකාකාරව ලැබෙන්නේ නැහැ. ඒ නිසායි මේ පුද්ගල බෙහෙතේ පිළිබඳව පාඩමක් වෙනම තිබෙන්නේ. ඒ පුද්ගලයන් දක්වා ඒ පුද්ගලයන්ට ලැබෙන සිත් ගණන දැනගන්න. නිපමණ සිත් මේ තැනත්තාට ලැබෙනවා. දැන් දුර්ගති හේතුකයාය කියන තැනත්තා දුර්ගතියෙහි ඉපද සිටින්නේ. ඒ තැනත්තාට ලැබෙන සිත් තිබෙනවා 37ක් දක්වා. මොනවාද ඒ 37? අකුසල් සිත් 12, කාමාවචර කුසල් සිත් 8, අහේතුක සිත්, සෝමනස්ස සහගත හසිතුප්පාද සිත හැර ඉතිරි සිත් 17 යන මේවා. දුර්ගතියෙහි සමහරු කියනවා දුර්ගතියෙහි උපන් අයට කුසල් සිත් උපදින්නේ නැtei කියලා. එහෙම කියන ආධර්මිකයනුත් ඉන්නවා. දුර්ගතිෙහි උපන් අයට කුසල සිත් උපදින්නේ නැහැ. එහෙම කීම සුදුසුම. එහෙමනම් ඒ අයට මොනම විදිහේවත් කුසලයක් ඒ ජීවිතේදී කරගන්නට බෑ කියලා.